සම්පූරිතාපමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙන්්වා. සදහවත් වාසනාවන්ත පින්තුනි, ඊළඟ විනාඩි 40ක වගේ කාලයක් අපි වෙන් කරන්නේ විශේෂයෙන්ම සක්මන් භාවනාව පාදක කරගත්තු ඉරියාපත භාවනාව ගැන. මේකත් විශේෂ භාවනා ක්‍රමයක්, අපට වර්තමානය තුළ හිත පුහුණු කරන්න තියෙන ක්‍රමවේදයක්. Now we are going to practice the contemplation of body posture. That is one of the meditation techniques that belongs to mindfulness according to Mahasatipatthana Sutta, the great discourse of mindfulness. When we practice the contemplation of body, one of them is that we practice body posture meditation, the contemplation of body posture. There are four forces that we perform in our day-to-day life: sitting, standing, walking, and lying down. When we do these activities, we are aware of our physical body, and we do our activities, these four forces, we perform these four forces mindfully, then we can cultivate our mind that helps us to overcome negative thoughts, and also especially that helps us to live in the present moment. හැබැයි මේක සම්පූර්ණ ප්‍රසන්න මොමන්ට් එකේ ජීවත් වීමක් නෙවෙයි, මේක සම්මුති සත්‍ය තුල ඉඳගෙන තියෙන සතිපට්ඨානය විදිහට සඳහන් කරන වර්තමානයක් තමයි මේ තියෙන්නේ. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. බුදුදහම තුල සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා කාරණා දෙකක් සඳහන් වෙනවා. හැබැයි මේ දෙකම තනිපදයක් විදිහට තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ දක්වලා තියෙන්නේ. ඒ සතිපට්ඨාන කියන තනි පදයටම සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාගෙන තුන මේකේ ඇතුළත් වෙනක් තියෙනවා. මොකද ඒ ආපු ඔඩියන්ස් එකේ අය ඒක වෙනස දැනගෙන හිටියා. ඒ නිසා තනි පදයකින් බුදුරජාණන් වහන්සේගේ දේශනා කළා තියෙනවා. හැබැයි අපට ඒක තවත් निराකරණය කරගෙන යනකොට සතිපට්ඨානට අදාළ වෙනත් දේශනා හුඟක් දෙන වෙනවා. කියවන්න වෙනවා. පරිශීලනය කරන්න වෙනවා. එතකොට අපට ලැබෙන ප්‍රධානතම සූත්‍රයක් තමයි සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේන විභංග කියන සූත්‍රය. මේ විභංග සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානං ඕ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා. මහණෙනි මහ නුඹලාට සතිපට්ඨානයක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාවක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව දේශනා කරනවා කියලා. When we learn, study and practice mindfulness in Buddhism, there are three categories that we can see in mindfulness in Buddhism. Mindfulness, mindfulness meditation, and the path that leads to mindfulness meditation. These three things are very important when we practice mindfulness in Buddhism, what the Buddha taught. Mindfulness means living in the present moment based on our physical body or mind, feelings or mind objects. Mindfulness meditation means reflecting on impermanence or causality based on Patisamphada or the dependent origination. That belongs to Vipassana Bhavana, insight meditation. And also there is another thing which is Satipatthana Bhavana Gamini Patipada, the path that leads to mindfulness meditation, that is the Noble Eightfold Path, based on right vision, right understanding. There we should have clear understanding about the Four Noble Truths, the Divine Origination, and the Five Aggregates. When we are going to understand Buddhist path, these three things are very, very important. What they are? The Four Noble Truths, Divine Origination, and Five Aggregates. These three things are very important. These three things are interrelated. Skanda Panchake, Satara, Arisatya, Parisampadya, me tunama ekata sambandha vela yanne. Ekak therum gattot anith ekak therum gatte wenawa. එතකොට මෙන්න මේ තුන ඉතාම වැදගත් වෙන දැනුම සතිපට්ඨාන ආරම්භයේදීම. එතකොට ස්කන්ධ පංචකේ තමයි හැම වෙලාවෙම හටගෙන නිරුද්ධ වෙන්නේ. ඒක නිරුද්ධ වෙලා නිරුද්ධුන බව දන්නේ නැත්නම් ඒ තුල බැසගෙන ඉන්නවනම් අපි සමුදය සත්‍යයේ ඉන්නේ. ඒක නිරෝධය සාක්ෂාත් කරනවා නිරෝධ සත්‍යයේ ඉන්නේ. ඒක නිරෝධ කරන මාර්ගය ඉනවනම් අරිෂ්ඨංග මාර්ගේ අපි මාර්ග සත්‍යයේ ඉන්නේ. මෙන්න මෙතෙන්දී මේ ස්කන්ධ පංචකයේ තියෙන කාරණා ටික අපි නිතර සඳහන් කරන කාරණයක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ වචන පහ කියන තුනේ සරල නෑ. නිතර මේ ගැන මීට අදාළ නියම දේශන අහන්නට ඕන. මේ කරුණු පහේ වචන පහ සමාන වුණාට මේව එක එක තැන්වල එක එක අර්ථ සඳහා තියෙන. විපාක මට්ටමේ වේදනාදී ස්කන්ධ ගැන කියලා තියෙනවා. විපාක මට්ටමේ රූපයේ කර්මදාය දෙයක් විදිහට කියලා තියෙනවා. ඒ වගේම පරිසම්පාදයේ සමුදේ සත්‍ය තුල අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං මේ ආදි වශයෙන් කියන මෙතනත් විඥාන ආදී මේ ස්කන්ධ තියෙනවා. ඒ වගේම නිරෝධේ සාක්ෂාත් කළින රහතන් වහන්සේ තුලත් වේදනා සංඥා සංඛාර ආදී තියෙනවා. ඒ වගේ මාර්ගෂ්ණික මාර්ගයේ පිළිපදිනකොට මාර්ග සත්‍ය විදියට එතෙන්දිත් මේ අංග ක්‍රියාත්මක වෙනවා. අන්නේතින්ද අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. එක කැලක් විතරයි නෑ දන්නේ අපට මොකද්ද වෙන්නේ. අපි හිතන් ඉන්නේ සම්පූර්ණ ඩෙෆිනිෂන් එක මේ කොටස විතරයි කියලා. නමුත් එක තැනක තියෙන රූපයේ පිරිසිදු දැනගන්න කියලා, එක තැනක කියන රූපය ප්‍රහින කරන්න කියලා, එක තැනක කියන රූපය සාක්ෂාත් කරන්න ඕන කියලා මේ වගේ තියෙනවා. එක තැනක තියෙනවා විඥාණය ප්‍රකෘතියෙනම පිරිසිදුයි කියලා. එක තැනක විඥාණය අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා අවිද්‍යාවෙන් හටගත්තු විඥානයක් තියෙන පරිසම්පාදයේ සමුදේ සත්‍ය විදියට. ඒ වගේම ප්‍රඥාවත් එක්ක එකට යන විඥානයක් තියෙනවා. රහතන් වහන්සේ තුලත් විඥානය ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච එක. ඒ වගේම අපි මාර්ග සත්‍ය වඩනකොට වේදනා සංඥා ආදී කාරණා ආයි සඳහන් වෙනවා. එතෙදි සංඥා වඩන කියලා තියෙනවා. දස සංඥා වඩන කියලා තියෙනවා. ඒ සංඥාව මාර්ග සත්‍යන සංඥාව. එක තැනක සංඥාව මරීචි උපමා සංඥා කියලා තියෙනවා. සංඥා මිරිකුවක් වගේ කියලා. ඒ සංඥාව ප්‍රහීණ කරන ඕන සංඥාව. ඒ වගේම රහතන් වහන්සේට හිතක් පහළ වෙනවා නම් ඒ හිත පහළ වෙන හැම තැනම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන එතන සංඥාව තියෙනවා. ඒ සංඥාව දුරු කරන්න කියලා නෑ. ඒ සංඥාව සාක්ෂාත් කරපු සංඥාවකේදී. අන්න ඒ වගේ මෙන්න මේ කරුණ ගැන අපට දැනුමක් ඇති වෙනවා. මේව බරක් වශයෙන් හිතර ගන්න එපා. මේවගේ වෙනසක් තියෙනවා කියන එක විතරක් දැනට දැනගන්න. ඔබ නැවත මේ දේශනහනකට මේ ඔබට පැහැදිලි වෙනවා. ඔබට මේ තේරුම් ගන්න බැරි දේවල් නෙවෙයි, පුළුවන් දේවල්. ඔබ මීටත් වඩා අමාරු විෂය ධාරා ඉගෙනගෙන ආපු අය, මීටත් වඩා අමාරු විභාග ඔබ පාස් වෙලා ආපු දුර්ගමනක් ආපු අය, ඔබට කොයි වයසේ හිටියත් මේව නැවත නැවත අහනවා නම් මේව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙතෙන්දී මේ සතිපට්ඨානෙ අපි මේ කායනුපස්සනා වඩන්න යන්නේ, ඉරියාපත භාන වඩන්න යන්නේ. ඒතකොට ඉරියාපත භාන වඩනකොට අපි වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙන බව දැනගෙන වර්තමානයේ තුල ඉන්න එක, ඒක සතිපට්ඨානෙ. ඒක අපේ විසිරලා යන හිත තැන් තැන් වලට යන එක ප්‍රසන් මොමන්ට් එකට ගන්න එකේ ටෙක්නික් එකක් ඒක. දැන් මේ කයට නාසියාසිකිත හිත තියාගෙන මේ තමන් කය ගැන හිතාගෙන ඉන අවස්ථාව. එහෙම ඉන්න වෙලාවේදී ඕනනම් මේ වාඩි වෙලා ඉන්නවා කියන මේ ඉරියව්ව ගැන හිතන්න පුළුවන්. එතකොට හිත ඒකේ කාර්මණ වල යන්නේ නැහැ. ඒක තමත් ඕනනම් දිනු කළා මේ ශරීරයේ තියෙන ඉරියාපතේ ගැන මෙහෙ කරන්න පුළුවන්. මේ ශරීරයේ තියෙන ධාතු පිට මෙහෙ කරන්න පුළුවන්. ශරීරය සකස් වෙලා තියෙන පඩ ව්‍යාපෝ තේජෝ වායෝ කියලා හතර මෙහෙ කරන්න පුළුවන්. ඇවිදින ගමනත් පුළුවන් මේක මෙහෙ කරන්න. හිට ගන්නකොට හිට ගන්න කියන එක මෙහෙ කරනවා. ඇවිදිනකොට වර්තමාන හිත තියාගෙන මම දැන් ඇවිදිනවා කියලා මෙනෙහි කරනවා. විනාඩි 10ක් වෙන්න පුළුවන්. පැය භාගයක් වෙන්න පුළුවන් පැයක් ඇවිදිනකොට යම් කිසි වේගයක් අඩු කරලා තමන් හිත තැම්පත් වෙන විදියට ඇවිදින ඉරියව්ව ගැන සිහියෙන් ඇවිදින එක. ඒ ඇවිදිනකොට හිත ටිකක් තැම්පත් වෙනවා නම් තමන්ට අවශ්‍ය නම් ධාතු මනසකාරය මෙනෙහි කරන්න. මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන හතරෙන් කියලා ඒක මෙනෙහි කරන්න පුළුවන් යන ගමන් අවශ්‍ය නැහැ. හතර මේක විතර නෙවෙයි එකක් එකක් මෙනෙහි කරන්න පුළුවන්. මේක පඨවි කියලා earth element, water element, fire element, air element කියන මේ 4 fundamental elements ටික අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ඕනනම් මේ ශරීරයේ තියෙන දෙතිස් කුණප කෙස් ලොම් නියදත් මේ වගේ කාරණා ගැන අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඒව වර්ණ වශයෙන්, ඒව හැදිච්ච විදිය මේව එකිනෙක මෙනෙහි කරනවා. ඒකට හිත එකක් අරගෙන කෙස් ගහ නැත්තම් ලෝමයක් නැත්තම් හැම මේක හොඳට හිතින් බලලා ඇසෙන් බලනවනේ හිතින් බලලා හිතින් එක මෙනෙහි කරන්න පුළුවන්. මේව ශරීරයේ තිබ්බට ශරීරයේ තියෙනකම් වටිනව නේද? ශරීරෙන් අයින් වෙන ගමන් මේව වටින්නේ නැහැ. ඒව Tamanටම එපා වෙනවා. ශරීරය ඇතුලේ තියෙනකම් පොඩ්ඩක් හරි මේව ගන්නවත් දෙන්නේ නැහැ. අතවත් තියන දෙන්නේ නැහැ කාටවත්. හැබැයි ශරීරෙන් එළියට ගිය ගමන් අපිවත් අත තියන්නේ නැහැ ඊට පස්සේ. ශරීරයේ තියෙන දේවල් බලන්නේවත් නැහැ සමහරවිට. ඒ තරම්ම අපට මේ පා වෙනවා ඇතුලේ තියෙන දේවල් නැද්ද එළියට ගියාම. ඒව ඇතුලට දානකොට නම් ඉතින් hina වේවි තමයි ඉතින් අපි ගන්නෙ. හැබැයි අයින් කරනකොට නම් පැත්තවත් බලන්නේ නැහැ නේද? එහෙම තමයි හැටි. එතකොට මෙන්න මේක පිනුත්තුනේ මෙනෙහි කරන එක. මේක මෙනෙහි කරනකොට ඒකාන්තයෙන් අපේ හිත වර්තමානයේ තුල හිත පිහිටනවා. අනිත් එකෙන් අපේ මේ ශරීරයේ තියෙන දැඩි ආශාව ටිකෙන් ටික අඩු වෙනවා. අජ්ජස්තනවා කය කන පස්සේ විරති. මේ ශරීරයේ තියෙන දේම තමයි බාහිර කෙනාගේ තියෙන මීට වඩා වටින දේවල් නැහැ. බහිද්ධාවා කායේ කයන පස්සේ විරති. ඔව් අපි පිට ගන්න තැනම තමයි අනිත් ඇත් කියලා ඒව පිට කරන්නේ නේ. ඒව වෙනස් නෑ. අපි වෙන වෙන තැන් වලින් ගත්තට සල්ලි තියෙන තැන් අනුව පිට කරනකොට එකම දේ තැනට තමයි යන්නේ ඔක්කොම ටික. පින්නතුනේ මෙන්න මේ කරුණු මෙනෙහි කරනකොට තමන්ට එක හතකින් තමන්ගේ ශාරීරික ස්වභාවය ගැන හිත වර්තමානයේ තියෙනවා. ඊට පස්සේ මේ කන පස්සනවා ඇති කොට කොටසක්ම තමයි ආනාපානසතිය කියලා කියන්නේ. හුස්ම ගැනීම පිට කිරීම ගැන සිහියෙන් ඉන්න එක මේකත් කන පස්සනට ඇති එක අංගයක්. ඒ වගේම ශරීරය මිය ගියාට පස්සේ මේ ශරීරයේ පත්වන ස්වභාවයන් උද්දමාතක විනීලක විපුබ්බක ආදී මේ ටිකෙන් ටික මේක ඉදිමෙනවා, නිල් පාට වෙනවා, සැරව ගලනවා, ලේ ටිකෙන් ටික එනවා, කැඩිලා යනවා, මොහොම ගිලට සැකිලක් වීම දක්වාම මේ එක එක අවදි මෙනෙහි කරන අවස්ථාව මේ තමන්ගේ කයට හිත තියලා තියෙන අවස්ථාව. ඒකත් පින තුනේ එකාතකට හිත අපේ අර විසිල්ලා තියෙන හිත එක අරමුණට ගන්න හේතුවක් වෙනවා. මේ හැමදේම කිරීමේ බලාපොරොත්තුව තමයි අර අතීතයේ අර වර්තමානයේ දෙකට දුවන අපේ හිත වර්තමානයේ තුල වැඩි වෙලාවක් පවත්වා ගන්න එක. හැබැයි මේ හැම අංගයක්ම ආනාපාන සතිය ගත්තත්, ඉරියාපතිය ගත්තත්, ධාතු මනසිකාරය ගත්තත්, පටිකූල මනසිකාරය ගත්තත්, නවසීවතික ගත්තත්, මේ කුමන අංගයක් වැඩුවත් අපි මුලදී වඩන්නේ සමත භාවනාවක් විදියට. මුලදී වඩන්නේ සම්මුති සත්‍ය තුල පිහිටලා මේක දැන් මේ මොහොතේ තියෙනවා කියන හැඟීමෙන් තමයි මේ බලන්නේ. ඒක සම්මුති සත්‍ය අනුව හරි ඒක සමතේ දිනු කරන්න හේතුවක් වෙනවා. සතිපට්ඨානේ මුල් පියවර දිනු කරන්න එක හේතුවක් වෙනවා. හැබැයි ඒක අවසාන සත්‍ය නෙවෙයි. මේක ප්‍රයිමරි ටෙක්නික් එකක් විතරයි. මෙතෙන්ට හිත තිබ්බට පස්සේ අපි ඊළඟ පියවරේදී දැවැන්ත වේගයකින් අපි ඊළඟ තැනට යන්නට ඕන ප්‍රඥාවට. ඒ කොහොමද? මේක මෙතනින් මෙනෙහි කරන මොහොතේ කාය කානුපස්සනා බැලුවත්, ගච්ඡන්තෝවා ගච්ඡාමිති කියන එක බැලුවත්, නිසිනෝවා නිසිනෝමිති කියන එක බැලුවත්, මේ වර්තමානයේ බලන මොහොතේ කය ගැන ඇත්තටම මේ කය නිරුද්ධ වෙලා, කය පොට්ටම්බයත් කාය විඥානෙත් නිරුද්ධ වෙච්ච තැනක මම මේ මනෝ විඥාණයෙන් බලන්නේ කියලා විදර්ශනාවට එන්න තමයි මේක අපි මුලදී කරන්නේ. ඔබ දක්ෂ නම් ඔබට ඉරියාපතේ භාවනාවට එළඹිලා, සකම් භාවනාවට එළඹිලා විනාඩි දෙක තුන යනකොටම ඔබට අවශ්‍ය නම් විදර්ශනා භාවනාවට එන්නත් පුළුවන්. ඒ නිසා දැන් අපි සක්මන් භාවනාව ටිකක් කරනවා. සිහියෙන් නැගිටලා මයින්ඩ්ෆුල් වොකින් එක අපි කරනවා. මේ ශාලාවේ වටේට අපිට ටිකක් යන්න පුළුවන්. නැත්තම් මේ ශාලාවෙන් උනත් ඔබට කැමති විදිහට ඇවිදින්න පුළුවන්. අපි විනාඩි 20ක් විතර මේ සඳහා වෙන් කරලා තියෙනවා. නැත්තම් කෙනෙකුට ඕන නම් එළියට ගිහිල්ලා එළියේ උනත් ඉස්සරහා කාපට් එකේ සක්මන් කරන්න පුළුවන්. හේවනකට ගිහිල්ලා අවුවේ මුණත් පුරා එකත් අලුත් අත්දැකීමක් වෙනවා. ඔබ කැමති තැනකට ගිහිල්ලා පහසු විදියට සක්මන් කරන්න පුළුවන්. උගාක් ඈත බලන්නේ, ළඟ දුරක් බලාගෙන යනකොට යන බව ගැන සිහින් ඉඳගෙන ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති කියන අදහසින් තමන්ගේ ඉරියව්ව ගැන සිහිය යොදලා වර්තමාන හිත තියාගෙන ඉන්න එක. ඒකේ ආරම්භයේදී මේ සති නිමිත්ත පුහුණු කරන්න බලන්න. නැකිටල විනාඩි දෙකක් සති නිමිත්තේ ඉන්න. ඊට පස්සේ ටිකක් හැමෙන් අපි ඇවිදිමු. ඇවිදින ඉරියව ගැන සිහි කරලා ඒ ගැන තමන් වර්තමානයේ ඉන්නවා කියලා තමන්ට දැනුණ නම් දැනෙච්ච ගමම්ම තමන්ට විදර්ශනාට එන්න පුළුවන් අවශ්‍ය නැහැ. හැබැයි කෙනෙක් කැමති නම් වැඩි වේලාවක් සමථ භාවනාවෙ ඉන්න, මේ යන ඉරියව්ව ගැන වැඩිපුර හිතන්න වැඩිපුර කැමති නම් ඒකෙම වැඩිපුර කාලයක් ගත කරන්න කමන්නේ. ඔබ ඊට පස්සේ නැවතුණු වෙලාවට ඔබට දිගටම විදර්ශනා වඩන්නත් පුළුවන්. මේ සමතෙන් ඇති කරගන්නා වූ හිතේ ස්ථාවරත්වය පාවිච්චි කරලා ඊළඟ මොහොතේදී ඔබට වැඩි වේලාවක් විදර්ශනා භාවනා වඩන්නත් පුළුවන්. ප්‍රශ්න එහෙම ගොතාන්තියද? ඔව්, අපි වොකින් මෙඩිටේෂන් එක අපි කළේ ඊට අදාළ අපි සතිපට්ඨානයේ අර මූලික කරුණු ටික විස්තර කළේ. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනා ගමේ පටිපදා කියලා තුන අපි විස්තර කළා. එතෙන්දී අර දර්ශනය කියන එක මුලින් තියෙන ඕනේ කියන එක අපි සඳහන් කළා. ඊට අද කිව්වේ මේ සතිපට්ඨානයේ වඩන එක ඉරියාපත භාවනාව, කන්ටෙම්ප්ලේෂන් ඔෆ් බොඩි පොස්චර් කියන එක, මේක බේස්ඩ් ඔන් කන්වෙන්ෂනල් ට්‍රූත්. කය ගැන හිතන මොහොත අපි වර්තමානයේ ඉන්නවා කියලා හිතුවට මේක ඇත්තටම සම්පූර්ණ සත්‍ය නෙවෙයි. අපි මේ ශරීරය ගැන අවධානයෙන් හිටියත් ඒ තාමත් අපි ළඟ අවිද්‍යාව තියෙනවා. ඇත්තටම ශරීරය ගැන අපිට කවදාවත් කාය විඥානය මෙනෙහි කරන්න බෑ. කාය විඥානය කියන අවස්ථාව ඉතාලි මේ විපාක මාට්ටමේදී නිරුද්ධ වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපි නිතරම තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේ. ඒ නිසා තමන්ගේ ශරීරයේ මේ ඉරියව්ව තේරුම් ගන්න මොහොත දැන් මේ මනෝ විඥානය කියලා තේරුම් ගත්තත් ඒ තමන් මේ සමතේ ඉක්මවල ගිහිල්ලා. එතනින් ධම්ම තමන්ට විපස්සනාට එන්න පුළුවන්. ඒක තමයි සමත පූර්වංගම විදර්ශනාවේ ක්‍රමය. අපි මුලදීම කිව්වනේ සමතේ කාලයක් වඩලා ඒකෙන් හිත තැම්පත් වෙලා විදර්ශනාවට යන ක්‍රමෙකුත් තියෙනවා. ඒ වගේම සමත විපස්සනා යුගනන්ද කියලා එකකුත් තියෙනවා. සමතේ ටිකක් කරනවා, ආයි විපස්සනාවට වඩනවා. සමතේ ආයි වඩන විපස්සනා එහෙමත් යන්න පුළුවන්. එහෙම කියලා නැහැ. එහෙම සඳහන් කළා නැහැ. සමහර කෙනෙක් සමාධිය වඩන ආරම්භයේදීම සතියට ආපු ගමන්ම උට ශනික විදර්ශනාවෙන් සමතේ පැත්තට එන්න පුළුවන්. එතකොට ඒකට කියන්නේ විපස්සනා පුබ්බංගම සමතේ කියලා. අර විපස්සනාම අර අනිත්‍ය මෙනෙහි කිරීමම චිත්ත සමාධියට හේතුවක් වෙනවා. ඊට පස්සේ ඔහුගේ අර විදර්ශනාවයි සමතය එකක් බවට පත් වෙනවා. ඒ වගේම අරසන මාර්ගයේ අංග ටික ඔක්කොම එකලා ඉන්නේ කරත් ඒත් කියනවා. සම්මා වාචා කම්මන්ත ආදී දේවල්ට කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ කහල විශේෂයෙන් සුභගාය gifted අය බාහිර දරුකේරිය සරුත්හාන්දුරෝ මුගලන් හාන්දුරෝ මේ බොහෝ දෙනෙක් සතිය තුල පිහිටලා විදර්ශනාවට ගිහිපු අය. හැබැයි විදර්ශනා ඔස්සේ නැවත ඔවුන් සමතයත් ඇසුරු කළ තියෙනවා සහ සමහර අය සාමාන්‍ය විදිහට මෙහෙම සතියෙන් ප්‍රඥා දියුණු කරගත්තු අය පස්සේ සමාධිය වැඩිපුරම දියුණු කරලා ධානාභිඥා ලබාගත්තු අය තියෙනවා රහතන් වහන්සේ. සුස්ක විදර්ශක විදිහට සමහර කෙනෙක් විපස්සනා පූර්වංගම සමතයට ගිහිල්ලා පස්සේ කාලේ සමතයට වැඩිපුර කාලයක් කැප කරලා ලෝකෙට වැඩිපුර සේවයක් කරන්න ඕන කියලා හිතච්ච වෙලාවල් වලදී අභිඥාදී ලබා ගන්න උපකාරයක් කියලා හිතෙනවා නම් ලෝකෙට ධර්ම දේශනා කරන්න මේ ධර්ම ව්‍යාප්ත කරන්න එයා සමහරලාට නැවත සමාධිය දිනු කර වෙලාවලුත් තියෙනවා. හොඳයි වෙනත් ප්‍රශ්න තියෙනවද? සම්පූර්ණ විදර්ශනාව කරනකොට ආනාපාන සති භාවනාව වගේ වෝකි මෙඩිටේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නේද? ඔව් භාන කමතාන් කමතාන් හතලෙන් ඕනෙම එකක් පුළුවන්. සමත භාවනා විදියට ඉරියාපත භාන වෙන්න පුළුවන්. ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, මරණානුස්සතිය මේවා ධානයට ආසන සමාධි හෝ නැත්නම් ධානමය කියන අර්පණා මට්ටමේ හෝ සමාධියක් අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි දැන් walking meditation එකට සූදානම් වන්නේ. Now we are going to practice walking meditation. That is one of the techniques of the contemplation of body posture. We are going to walk here in this hall, and if someone wants to go to outside, they can go outside in the, you know, there is artificial grass there. There also you can practice walking meditation, mindful walking, keeping your mind in the present moment. දැයි ඉස්සෙල්ලා අපි මුලදී ටිකක් හිටගෙන ඉන්න තැනම විනාඩියක් දෙකක් ඉඳිමු. ඒ තමන් ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහි ඇති කරගන්න. තමයි ශරීරය රිලැක්ස් කරගන්න නැත්නම් එකපාරට විදින එකක් වැටෙන්න පුළුවන්. හොඳයි පින්නතුනි, ඔබ හිටපු ස්ථානවලට සතිමත් වීම නැවතෙන්න. ඇවිල්ල සිහියම වාඩි වෙන්න. දැන් ඔබට ගිලම්පස ලැබෙනවා. සිහියෙන්ම ගිලම්පසත් වළඳමු අපි. වර්තමානයේ තුලම හැකිතාක් දුරට හිත තියාගන්න උත්සාහ කරන්න. දෙයක් දැස බලනකොටත් වෙනත් දෙයක් කරනකොටත් සති නිමිත්ත තුලම හිත තියාගෙන නාසය ආශ්‍රිතවම හිත තියාගෙන ඒ හැමදේම කරන්න උත්සාහ කරන්න. The sati nimitta, the sign of mindfulness is one of the primary techniques that we practice when we go forward in mindfulness. That is very important to our mindful meditation. Whenever we are aware of our sati nimitta around the nose of upper lips, it means that we are in the present moment based on mindfulness. And the ekilam pasa dena kattiyata. ඒ අතර ඔබට වෙනත් විශේෂයෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් ඒකත් අහන්න පුළුවන්. ඔය එකක් සිටීම තමයි දැනගන්නේ. ඕනනම් ඒක අපට ඒ වේදනාව ශරීරයට දැනෙන වේදනාවක් විදිහට අපට සතිපට්ඨානෙ විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. සතිපට්ඨාන භාවනා විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. ඒ දැඩි ගතිය තමගේ පයට දැනෙනකොට ඒක ඇත්තටම දැනගන්නේ අපි සමුදි සත්‍ය තුල ඉඳගෙන. ඒක තමයි අපි වේදනුපස්සනාදී සිද්ධවන්නේ. වේදනුපස්සනායේ මුල් පියවරේදී ඒක වෙන්නේ කයට යමක් දැනෙනකොට කයට දැනනවා කියන අවධානයෙන් අවබෝධයෙන් සිටීම. ඊට පස්සේ ඒ කයට දැනෙන එක උනත් අපි නිරුද්ධ වෙනවා කියලා දැනගත්තොත් ඇත්තටම ඒත් අපි සමුදි සත්‍ය තුලම තමයි ඉන්නේ. ඒ කයට දැනෙන එක අපි මේ වෙලාවේ තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය කියන තේරුම් ගත්තොත් එතනින් තමයි ඇත්තටම අපි නියම විදියටම විදර්ශනා පැත්තට එන්නේ. එතකොට අපට එක විදියකට මේ කය පෙරපසන වී හටගෙන නිරුද්ධ වෙනවා, කයෙහි නිරෝධය බලන්න පුළුවන්. ඒ වගේම ස්පර්ශයේ පොට්ටම්බේ නිරෝධයේ අනිත්‍ය බලන්න පුළුවන්. ඒ වගේ මේ දෙක ආරම්භය ඇති වෙච්ච කාය විඥානයේ අනිත්‍යතාවය හටගෙන නිරුද්ධ වෙනවා කියලා බලන්න පුළුවන්. ඒ ඔක්කොම කළත් අපි සමතේ පැත්තට බරව තමයි යන්නේ. සමුදේ සත්‍යය තුරට බරව. નિયમિતට අපි එනකොට අපි මනෝවිඥාන පැත්තෙමයි ගන්නෙ. මනෝවිඥාන පැත්තෙන් ගන්නකොට අපි දන්න ඔක්කොම මේලාවේ නිරුද්ධ වෙලා කියන කියලා. අන්න එතනින් දකිනකොට තමයි අර අසුභයේ සුභ සංඥාව, සුභයේ අසුභයේ මේ දෙකම දුරුකල උපේක්ෂාව ඒ මට්ටමට එන්නේ මෙන්න මේ අවබෝධයත් එක තමයි. එතකොට අපි සම්පූර්ණයෙන්ම දන්නවා මේ මොහොතේ මේ පංච විඥාණයම නිරුද්ධලා තියෙන කියලා. එතකොට ඒක හොඳ වුණත් නරක වුණත් ඒක අදාළ වෙන්නේ නැහැ ඇත්තෙම අපට. ඒ ඔක්කොම දුරුවෙල මේලයි තියෙන්නේ. වැඩියක් තියා අපේ කයට දැඩි වේදනාවක් ආවත් ඒකත් අපි මුලදී අපට කාය විඥාන විදිහට දැඩි වේදනාව ආවට ඒක අපි හඳුනාගන්නේ මනෝ විඥාන අවස්ථාවේ. දුක්ඛ විපාකයක් විදිහට අපට ශරීරයට දැඩි වේදනාවක් එන්න පුළුවන්. ඒ දුක්ඛ වේදනාව කියන එක ඊටාම ප්‍රාථමික මට්ටමේ අවබෝධයක් තමයි, සංඥාවක් තමයි විපාක මට්ටමේදී එන්නේ. ඒක තේරුම් ගන්න මොහොත ඒ කාය විඥානේ නිරුද්ධ වෙච්ච මොහොතක අපිට කැමති විදිහට ඒක හරව ගන්න පුළුවන්. දැන් අපි කියමු අපි ඊතර උදාහරණයක් ගන්න. අම්මා කෙනෙක් කියනවා කුඩා දුවෙක් හෝ පුතෙක් වඩාගෙන ඉන්නවා. ඉන්නකොට ඒ දරුවා අදිනව කොණ්ඩෙන් අම්මගේ. හයියෙන් අදිනවා. ඉතින් වේදනාවක් ආව තමයි. නමුත් ඉතින් දරුවා කියලා දැක ගාම ආදරයක්ම එන්නේ. සමනාපයක් එන්නේ. වේදනාව නිරුද්ධ වෙලා අර සතුට කියන එක මනෝවිඤ්ඤාණ පැත්තෙන් ගන්න. ඒ කොණ්ඩේ අදින වේගයේ නෙවෙයි ඊට වඩා අඩු වේගයකින් පිටගෙන කැද්දොත් කොහමද වෙන්නේ? බස් එකේදී එහෙම යද්දි. ඔව් නවතින්නේ පොලිසිය තමයි නේ. ඔව් ඒක ඒ විදියට දුක් වේදනා පැත්තට ගිහිල්ලා අර කේක ආත්ම කරගෙන ඒක ලොකු කතාවකට ගිහිල්ලා. ඉතින් මේ දෙකම ඇත්තෙම කයට වේදනාවක් කෙනෙක් වුණත් අපි ඒකේ සැප දුක දෙක ගන්න මට්ටමේදී ගන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමේදී. දැන් අපි කියමු අපි රැකියාවක් කරන වෙලාවේදී අපිට අනතුරක් වුණා ශරීරෙට. ලොකු ආබාධයක් වුණා කියලා කියමු. ඒ ආබාධය වෙච්ච නිසා අපිට ලොකු ඉන්ෂුරන්ස් එකක් හම්බුණා කියලා කියමු. ඇතැම්මිට දැන් මාසෙට හම්බ වෙන පඩිය වගේ දහ ගුණයක් හම්බ වෙනවා ගෙදර ඉඳන්. රැකියාවට යන්න ඕනේ. වේදනාවක් තියෙනවා ටිකක්. කොහොමද ස්වභාවය? ආ වේදනාවට කොච්චර ආදරේ ගන්නවද ඊට පස්සේ? අර පඩිය මතක් වෙනකොටනේ. ඉස්සර උදේ පාන්දර නැගිටලා යනවා ඉතින් පොඩි වේදනාවක් තිබුණා ඉතින් ඒක එච්චර ගණන් ගන්නේ නැහැ මනෝවිඤ්ඤාණ පැත්තෙන් අරක සැපයක් බඩපත් කරගෙන ඒක. ඔය ඇත්තම ඒක අර ඒක අර මේ ආනිසංස ටික දකිනකොට බෙනිෆිට්ස් ටික දකිනකොට ඒක මනෝවිඤ්ඤාණ පැත්තෙන් තමයි ගන්න ඇත්තම අපි කොයි වෙලෙත් දැනටත් එහෙමයි ගන්නෙ. නමුත් දැනට අපි අර ඒ එන පැත්තට අනුව වැඩිපුර බර පැත්තට තමයි අපි දාලා තියෙන්නේ ඒක. සැප වේදනාවකවත් ඒ පැත්තටම ගිහිල්ලා දුක් ටික විඳිනවා. සැප විඳිනවා. දුක් වේදනාවකවත් ඒ පැත්තටම අන්තයට ගිහිල්ලා දුක් විඳිනවා ඒකයි. නමුත් අපි හරියට මනස තේරුම් ගත්තොත් අපිට කැමති විදිහට අපේ සංඥාව අපේ පර්සෙප්ෂන් එක වෙනස් කළා අපිට ඒක අසුරු කරන්න පුළුවන්. කෙනෙක් බනිනකොට වුණත් එහෙමයි. ඒ බනින කෙනාගේ දුර්ගුණ හිතලා අපිට හිත නරක කරගන්නත් පුළුවන්. ඕනනම් ඒ බෑන නෙවෙයි මං ගැන හොඳක් කිව්වයි කියලා සතුටු වෙන්නත් පුළුවන්. නැත්තම් ඒක ඒ සම්දේනකොට කනක් නිරුද්ධ වෙලා සෝතයත් නිරුද්ධ වෙලා සෝත විඥානයත් නිරුද්ධ වෙලා කියලා තේරුම් අරගෙන සම්පූර්ණ උපේක්ෂාට එන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඉතාම ලස්සන ධම්මගක් ධර්මය තුළ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක තියාගෙන තමයි අපි දුක් විඳින්නේ ඒකයි. අපිට දුක් විඳින දෙයක් ඉතුරු කරලා නැහැ බුදුහාඳුර ඔක්කොම අපි වෙනුවෙන් ඒ දුක් ටික උන්වහන්සේ විඳලා තියෙන්නේ. අපර මේ සම්පූර්ණ මැප් එක බන්දේසියක් උඩ තියලා වගේ ඔක්කොම තියෙනවා. අපිට මේක හරියට ඉගෙනගෙන පුහුණු කරන් ලැබුණොත් ඉතින් කොච්චරනම් කෘතඥතාවයක් ලෝකෙක ඇති වෙන්න ඕනද? මෙච්චර වටිනා දහමක් මේ බුදුවරයා කනාවරණය කරලා ඒක මෙච්චර අවුරුදු ගාණක් රැකගෙන මේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අපි එනකම්ම මග බලාගෙන මේක ආරක්ෂා කරගෙන ඉඳපු බව දැනගත්තොත් ඒ වෙනුවෙන් අපි සම්පූර්ණම අපේ ජීවිතය කැප කරන්නවත් අපි සූදානම් ඒකයි. අපිට ඒ තරම් පිහිට වෙච්ච කවුරුවත් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ, ඒ අතීතයේ හිටිය රහතන් වහන්සේලාත් වගේ කවුරුවත් අපේ ලෝකේ පිහිට වෙලා නැහැ. අපිට වැඩිපුර උදව් කරේ අපේ දෙමව්පියන්නේ. ඒ අය වුණත් අපට උදව් කරන්න පටන් ගත්තේ අපේ මව් කුසියේ පිළිසඳ ගත්තට පස්සේනේ. නමුත් අපි මේ ලෝකෙට ඉපදෙන්නත් කල්ප ගානකට කලින් අපට මේ දහමක් දෙන්න ඕන කියලා පාරමිතා පුරපු උතුමෙක් නේ බුදුහාඳුරුව කියලා කියන්නේ. බෝසත් යන වහන්සේ කියලා කියන්නේ. ඉතින් අපි කොච්චර හදවතේ උන්වහන්සේ ගැන ගෞරවයක්, කෘතඥතාවයක් ඇති වෙන්න ඕනද? මේ දුකෙන් නිදහස් වෙන්න උන්වහන්සේ සිහින මවමව. උන්වහන්සේට එදා දීපංකර බුදුජාණන් වහන්සේගේ ළඟදී රහත් වෙන තිමිච්ච අවස්ථාව අත්හැරලා නැවත සසරට බැසල එතන ඉඳලා තමයි සාරසංය කල්පලක්ෂය පෙරපුරලා තියෙන්නේ. එතන ඉඳලා සියලුම දුක්ඛෙන්ද අප වෙන්නේ. මේ ධහම බුදුවරයෙක් නැති කාලයක ලෝකයේ පහළ වෙලා සම්මා සම්බුද්ධ වෙලා මේක දේශනා කරන තමයි උන්වහන්සේ මේ දුක් ටික වින්දේ. නැත්තම් අපි මේ ඉපදිච්ච කාලේ මේ බුදුරජාණන් වහන්සේ නැහැ. අපි ලෝකේ සුගතිය ඉපදුණත් අපිට නිකම් ඉඳලා මැරිලා යන තියෙන ඉතින්. පොඩි පොඩි දෙයක් ඉතින් යහපත් දෙයක් කරන්න තිබුණා. නමුත් බැරි වෙලාවත් මිත්‍යා දෘෂ්ටික ආගමක හිම ඉපදුණා නම් මොකක් වේදනේ? අපි ඉපදිච්ච ආගමේ කිව්වනම් අනිත් ආගම්වල අය අපාය යනවා. එයා සුගතිගාමී කරන්න නම් ඒ කට්ටියගේට හානියක් කරන්න ඕන කියලා කිව්වනම් මොකක් වේවිද? තියුණු ආයුධයකින් ඒ කෙනාගේ බෙල්ල වෙන් කරෝතින් එයා දිව්‍ය ලෝකයයි කියලා කියන ආගමක ඉපදුනා නම් මොකද වෙන්නේ? හිතා ගන්නවත් බෑනේ. ඉතින් එතකොට අපිට හොඳ මොකද අයහපත මොකද කියන එකවත් තේරෙන්නේ නැහැ ඊට පස්සේ. අපි හිතන්නේ අරගයි ඇත්ත කියලා. ඉතින් යා කෙරේ කරුණාවෙන් තමයි කරන්නේ. අනේ යා දිවි රෝගෙට යවන තමයි කරන්නේ. වෙනත් ආගමක හිටියොත් එයා අපායට යනවා, යක්ෂය ළඟට යනවා. ඒ නිසා ආයුධයකින් මේ වගේ දෙයක් කරෝදින් තමයි මෙයා දිව්‍යයන් වහන්සේ ළඟට යන්නේ කියලා ඒගොල්ලන්ගේ ආගමේ තියෙන පාඨය වුත් කියලා හයියෙන් කවුරුත් එක්ක එකතු වෙලා මේක කරොත් මොකද වෙන්නේ? එහෙම ආගම් තියෙනවා අදත් ලෝකේ. අදත් එක සිද්ධ වෙනවා. ඉතින් එවැනි කාලයක තමයි අපි මේ ඉපදෙන්නේ. බුදුවරයෙක් කොහොමවත් නැති කාලයක එහෙම එකක් තිබ්බනන්නේ. සමහර අපටත් හිතල ගියා නම් ඒ පැත්ත හරියි කියලා. දැන් බලන්න අද මේ වගේ කාලයකත් බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනේ කියලා කිව්වම විශ්වාස කරන්නේ නැට්ටි. ඉතින් ඒ වගේ සරල දෙයක්ක් තේරුම් ගන්න බැරි නම් ඉතින් මෙච්චර බුදුවරෙක ඉපදෙච්ච ස්ථානයක්වත් දැන් ඒක වෙනස් කරන්න කිව්වොත් ඉතින් මුළු ලෝකෙම ඉතිහාසය වෙනස් කරන්න ඕන හැම රටකම. දිව්‍ය ලෝකෙ තියෙන රෙකෝඩිටම වෙනස් කරන්න වෙනවා. බ්‍රහ්ම ලෝකියවත් වෙනස් කරන්න එහෙම නෝ තින්. ලංකාවට නම් ඉතින් පිළිගන්න පුළුවන් කමන්නේ ලංකාවේ ඇයිද ඉතින් පිළිගන්න පුළුවන් ඉතින්. ලෝකය අනිත්‍යය වෙනස් කරන්නේ කවුරුවත් ඉතින්. දිව්‍ය ලෝක වල බ්‍රහ්ම ලෝකය වෙනස් කරලා දැන් ශ්‍රී ලංකාවේ කටිය වෙනස් කරලා අපිත් වෙනස් කරගමු කියලා. පින්නතුනි ඒ තරම් දෙයක්වත් අපට තේරුම් ගන්න බැරි කාලෙක මේ වගේ අපට නොමග ගියා නම් කොතනින් අපි අවසන් වේද? ඉතින් මේ මතයට ගිහිපුවා ලේසින් වෙනස් කරන්නත් බෑ. ඉතින් ඒගොල්ලන් කවදාවත් පිළිගන්නේ නැහැ මොනවා කිව්වත් ඒකයි. දැන් ඔබ යතින් වාසනාවන්තයා ඔබේ මතවලට නොවැටී මෙහෙම දහමක් අහන මට්ටමට ඉන්න එක. ඒ නිසා ඔබේ ළඟම කෙනෙක් එහෙම යන්න හදනවා නම් හැකිතාක් ඉක්මනින් බේරගන්න ඒගොල්ලන්ට. ඒක මෛත්‍රියෙන්ම අපි කරන්න ඕනේ. ඉතින් දැරියොම බැරි කෙනෙක් ඉන්නවා නම් කරන්න දෙයක් නැහැ අපිට. ඉතින් මොනවද කරන්නේ ඉතින්? ඒකමත් නෙවෙයි ඇත්ත. මීට වඩා ලොකු මෙහෙමකට යනවා ඒක. මේක ලොකු ආර්ය උපවාදයක් කරාම යන එකක් ඒක. ඒක ලොකු කතාවක් ඒක. ඒක පොතෙන් කෙලවරේද කියලා හිත තියා ගන්නවත් බෑ ඒක. මොකද ඒව මෙහෙවණයි කිය අදහස වෙන අදහසක් නේ. ඒවට යනයි හොඳ අදහසින් යන්නේ. ඒව මෙහෙවණයි තැම්මිට වෙන අදහසින් ඒගොල්ලන් දැනගෙන තමයි කරන්නේ ඒක. වරදක් කියලා දැනගෙන ඒගොල්ලන්ගේ වෙන ව්‍යාපෘති තියෙනවා. අන්න ඒකයි ගැටලුව. ඒක තමයි AI පිටසක් තමයි මෙහෙවන්නේ. නමුත් ඒකටත් පස්සේ තවත් දේවල් තියෙනවා. ඒක ඉතින් ලොකු කතාවක්. නමුත් අපි මේක උදාහරණයකට කිව්වේ. ඉතින් මේ වගේ දේවල් ඔබ ඊටාම අවධානයෙන් ඉන්න, දහම තුලම ඉන්න උත්සාහ කරන්න, වෙන දෙයකට වැටෙන්න එපා. වැටුණොත් අපිට මේ ලැබිච්ච අවස්ථාව අහිමි වෙනවා. ඒක ඊටාම අභාග්‍යයක්. සම්පූර්ණ සක්මන් භාවනා කරනකොට ඒ කියන්නේ ඒ සම්පූර්ණයට කරලා ඉතින් එක තැනක නැවතිලා පංචපාදනස්කන්ධය අනිත්‍යතාවය රූපය අනිත්‍යයි අස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු ඥාන අනිත්‍යයි චක්කු සංපස්ය අනිත්‍යයි එහෙම කියවම එකක් විපස්සනාවනේ. ඔව් ඒක ඇත්තෙම අපිට එක එක මට්ටම් වලින් කරන්න පුළුවන්. දැන් ඇත්තෙම කාලයක් සක්මන් භාවනා පුරුදු කරපු කෙනෙකුට නම් හිතේ ඉක්මනින් එකඟ කරගන්න පුළුවන් නම් සක්මනේට වැටිලා විනාඩි දෙකෙන් තුනෙන්ම විදර්ශනා පැතර එන්න පුළුවන්. ඇවිදින ගමන්ම මේ කයේ ස්පර්ශය දැනෙනකොට මේ මන විඥාණයෙන් දකින්නේ කය නිරුද්ධ වෙලා රූපේ නිරුද්ධ වෙලා කාය විඥාණය නිරුද්ධ වෙලා කියලා බලන්න පුළුවන්. කාලයක් මේක පුහුණු කරනකොට කායන ප්‍රශ්නා විතරක් නෙවෙයි සමතය දැන් මෛත්‍රී භාවනාව කරත් වෙන භාවනා ධාතු මනසිකාරය කරත් මේ කුමන දෙයකින් ආරම්භ කළත් අපි විදර්ශනාව හොඳට දන්නවා නම් අපට ඉක්මනින්ම විදර්ශනා පැත්තට එන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ වාඩි වෙලා භාවනා කරන වෙලාවකදී හැකිතාක් සමතේම වඩන්න උත්සාහ කරන්න. සමතයෙන් හැකිතාක් නීවරණ යටපත් කරගෙන හිත සමාධියම දියුණු කරන්න උත්සාහ කරන්න. අන්න ඒ ශක්තිය පාවිච්චි කරලා ඔබට අනිත් වැඩ කරනකොට වැඩි කාලයක් විදර්ශනාවෙන් ඉන්න පුළුවන්. මොකද අර හිතේ තියෙන නීවරණ අඩු වුණාට පස්සේ නිතරම මේ රූප ආදී ස්කන්ධ, ඇස ආදී ආයතන මේ හැම දෙයක්ම හටගෙන නිරුද්ධන ආකාරයේ බල බල දිනපතා වැඩටි කරන්න පුළුවන්. දෛනික අනිත් වැඩ කටයුතු විදර්ශනායම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ අර පරයන්ක භාවනාවෙන් නිවරණ යටපත් කරගෙන තියෙන කෙනෙකුට. නිතර හිත එහෙම දුවනවා නම්, දකින දකින දේවල් වලට වචන පිට කරන්න හිතෙනවා නම්, කතා කරන්න හිතෙනවා නම්, එතකොට මේක කරන්න අමාරුයි. අන්නේ ඩිසිප්ලින් එක ඇති කරගන්න තමයි මේ සමතේ වඩන්නේ අපි. මොකද සමතේ වඩන කෙනෙකුට නිතර කතා බහ කර කර ඉන්න බෑ. ඒක උහුට හිතට පීඩනයක් වෙනවා. ඊට පස්සේ අවශ්‍යම දේක් විතරයි කතා කරන්නේ. ඒකෙන් කියන්නේ අනිත් ඇත්ත එක බුම්මගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ. ඒ ඇත්ත එක අවශ්‍ය දේ කතා කරන්නේ නම් ඊට වඩා තමන්ගේ ඇතුලේ ලොකු වැඩක් මේ යනවා. මේක සතුට මෙහෙ තිබෙද්දී තමන් ඒක නිකරුණේ නාස්ති කරගන්නේ නැහැ. මේ නැජි එක. කොච්චර ආධ්‍යාත්මික ශක්තියද අපි මේ තියෙන්නේ. මේක අපි ලබා ගන්න කොච්චර සසර මහන්සියල තියෙද මේ අවස්ථාව. ඒ නිසා අනිත් අයගේ ඒ මේ වලට අපි මේක නිකරුණේ නාස්ති කරන්න දෙන්න එපා. ඒ අය පුළුවන් තරම් වචනෙන් දෙකින් ඒව කල් ඉවර කළා හිතා කික්මනින් ඒ ධර්ම මනසිකාරයක මෙන්න උත්සාහ කරන්න. එයාට ආදර්ශයක් වෙනම ඔබ ඉන්න. එයා වචන 10ක් කතා කරනකොට ඔබ වචන 2ක් විතර කතා කරන්නේ. එතකොට එයාට තේරෙනවා ඔබ එච්චර කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි යා වචන 2ක් කතා කරනකොට ඔබ 10ක් කතා කරන්න ගියොත් තමයි ගැටලුව තියෙන්නේ. යා හිතනවා මේ කට්ටිය කතා කරන මදි කියලා සමහර වෙලාවට ඊට පස්සේ. එතෙන්ට ඇති නොවන විදිහට ඔබ දක්ෂ වෙන්න ඕන ඔබ ඔබේ පාලනය ඔබේ ආදර්ශය හැමතැනදීම පෙන්වන්න. ඒකෙන් කියන්නේ අපිට රැක රක්ෂා කරද්දී දේශන කරන්න වෙනවා පන්තිවල උගන්වන්න වෙනවා ඒ අපි කරන්න ඕනේ ඒ වදේ. ඒක සාමාන්‍ය දේවල්. අපි මේ කියන්නේ දෙනදා නිසරු දේවල් කතා කරන දේවල් ගැනයි මේ කියන්නේ. ඔබට අවශ්‍ය දෙයක් රැක රක්ෂාවට දාලා දෙයක් ඔබේ වීස සම්බන්ධයෙන් කතා කරන දෙයක් ඒක කොච්චර කතා කරත් ගැටලුවක් නැහැ. ඔබට අදාළ දෙයක් නේ ඒක. ඔය දුර යන ගමනක් ගැන කතා කරන දෙයක් ලෙඩ රෝගීකට ප්‍රතිකාරයක් ඒ වගේ දේවල් කතා කරගන්න කමක් නැහැ. හැබැයි අපි අතින් ඊට වඩා වැඩිපුරම කතා වෙන්නේ නිසරු දේවල්නේ සංකප්පලාවනේ. අනේ එතෙන්දි තමයි අප මේ අවධානය යොමු කරන්න ඕන. දැන් ওই ආරණ්‍ය වාසීව භාවනා කරන ස්වාමීන් වහන්සේලා ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. උන්වහන්සේලා කතා කරන්න තියෙන වෙලාවල් වා කඩු කරනවා කියලා. අතින් දෙයක් කියන්න පුළුවන් නම් වතුර පාදනයක් ගන්නවත් අතින් එන්න කියලා අල්ලන්න කියලා එහෙම තමයි කියන්නේ. අර වචන අඩු කරනවා කියලා උගන්වනවා. සමහර වනාන්තරවල ස්වාමීන් වහන්සේලා එකට වැඩ සිටි වාස්තාලේ සතියක්ම නිහඬ වෙනවලු. ඉඳලා එක දවසක් එළි වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. එහෙම කරපු අවස්ථා ගැන සඳහන් වෙනවා. ගෝසිංග සාලවණේ එහෙම හිටපු ස්වාමීන් වහන්සේලා ගැන සඳහන් වෙනවානේ. එතකොට පිනතුනේ මේ ධම්මඟට යමත් එක්ක තමන්ගේ අභ්‍යන්තරේ මේ වෙන වෙනස ඒක තමයි ලොකු ආනිසංසයක් දැක ගන්න පුළුවන්. ඉතින් කොච්චර වටිනා අවස්ථාවද මේ ලබාගෙන තියෙන්නේ. ඉතින් එතන උපරිම ප්‍රයෝජන ගන්න අපි උත්සාහ කරමු. ඒ සඳහා අපේ ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.